Hare Nayami Namaskar Meva Dhamruvenete Semeda Satyam Hare Nayami Namaskar Meva Sangya බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා මහණෙනි මේ මහා සාගරය වියලිලා යන කාලයක් එනවා බොහෝ කාලයක් ගත වුණා ඊපස්සේ මේ මහා සාගරය ටික වියලිලා නැත්තටම නැති වෙන කාලයක් එනවා නමුත් මේ සංසාරගත සත්වයාගේ මේ සසර සැරිසරා යන ගමන ඒ තරම් ඉක්මනට නවතින්නේ නෑ කියලාද මහණෙනි මේ සිනේරු පර්වත රාජයා නොපෙනී යන ශේවිලා යන කාලයක් එනවා. නමුත් ඒ තරම් ඉක්මනට මේ සසරේ සැරිසරා යන සත්‍යයේ මේ දුක්ඛිත ගමන නතර වෙන්නේ නෑ කියලා වදා. මහණෙනි මේ මහා පෘථුවිය කපුරු බෙත්තක් පත්තු කරපු තැනක අලුවත් ඉතිරි නොවෙන්න ආසේ. එතකොට අඟුරුවත් අලුවත් ඉතිරි වෙන්නේ නැහැ. ඒ වගේ විනාශ වෙලා නොපෙනී යන කාලය එනවා. මේ සසරේ සැරිසරා යන භව ගමනේ යන සත්වයාගේ දුක නම් කෙලවර වෙන්නේ මේ භව ගමනේම කෙලවර වෙන්නේ නැහැ කියලා. එහෙමනම් පින්වන්නේ මේ ගමන මේ භාග්‍යතුන් වහන්සේ වදාළේ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පින්වන් මහණෙනි මේ සංසාර ගමන නොනවතින ගමනක් කියනවා ඒ ගමනේදී අපිට ඉතින් පුළුවන් ශාසනයේ මුණ ගැහිමයි පස්සේ ඔය පහනක් පත්තු කරලා මලක් පූජ කරලා තව ටිකක් ඕනනම් මලක් එල්ලලා හඳුන් කූරක් ගහලා පොඩ්ඩකින් සතුටු වෙන්න පුළුවන් නේද? එතකොට එයා පතනවා මේ පින් වලින් මට ප්‍රඥා ලෝකේ පහළ වේවා කියලා නේද? නමුත් ඒ තරම් ලේසියෙන් ඒක සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැම මේ බාහිරින් එල්ල ගන්න බෑ. බාහිරින් පලන්දලා සරසලා කොටි දාලා හිම කරලා හරියන්නේ. එහෙම කරාට මේ ධර්මයේ බබලන්නේත් නැහැ. මේ ලැබෙන දෙයක්වත් නැහැ. පොඩි පිනක් නම් රැස් වෙනවා මේකේ ගැඹීරත්වයේ තේරෙන්නේ වහන්සේ වදාදේ ගාම්භීර දේශනා දෙනී කරද්දී අනේ අපි මේ මොනවද කර කර ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දැන් වදාලා මේක සුගතියක් නේ. දැන් අපි මේ සුගති ලෝකයක දැන් දුගතියකට වැඩිය රැකවරණයක් යම් කිසි ආකාරයක තියෙනවා. නමුත් සුගතියක් වෙලා අපි වැඩියෙන් විඳින්නේ සැපත දුකද? කායිකවත් මානසිකවත් අපි වැඩි හරියක් විඳවන්නේ දුක. එතකොට අපිට දැන් දුකක් තියෙනවා කියලා දැනෙනවා නේ, නේද? එතකොට මෙහෙම සැපට වැඩිය දුකයි තියෙන්නේ කියලා තේරෙනවා නේ. එතකොට මෙහෙම තේරෙද්දිත් අපේ හිත නැමෙනවද මේ දුකින් නිදහස් වෙන්න ඕනාම කියන අදහසට එන්නේ? මේ විඳවද්දිත් තේරෙනවද? ඉඳවත් තේරෙන්නේ නැහැ. සැප තියෙන්නේ මේ චුට්ටයි. මේ ඇයි අච්චර විඳවද්දි තේරෙන්නේ නැත්තේ? අර චුට්ටි ලාමක දෙයට ඔහව් වෙලා ඉන්නේ. ඔබ හිතනවා දෙව්ලෝකයයි පස්සේ ඔබ මේච්චර තියෙන සැපේට පහින් ගහලා දුකින් නිදහස් වෙන්න කල්පනා කරාවි කියලා. කරගන්නේ මේ තියෙන මේ දාඩිය වෙකිලි වැගිරි මේ තියෙන ශරීරයේ මෙච්චර විඳෝ විඳවත් නිවෙන්නේ නැති එකේ දාඩිය පොදක් දාන්න නැති දැනට ගියාම කරගන්නේද? මොකද ඔබට හිතෙන්නේ ඕ ඒකේ බැස ගැනීම අපි ඒ හින්දා මේක පස්සට දාන්නේ නැතුව කරගන්න තමන් කල්පනා කරන්න ඕන. මේක ලේසියෙන් නම් බෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ අශ්ලෝමය 100කට පළලා එයින් එකකින් එයින් තව එකකට විදිනවාට වැඩිය මේක පරම දුෂ්කරයි කිව්වා. හැබැයි මහණෙනි හිත වඩන්න කිව්වා. මේ වැඩෝ හිතින් මහමෙරු පර්වතේ දෙකට පලන්න පුළුවන් කිව්වා. එහෙම එකේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දකින්නවා කියන එක කවර කතාවද කියලා. එතකොට එහෙමනම් මේ පහම්පත්තු කරන්න කියලා නෙමෙයි කිව්වේ. තේන්නද? එහෙම ලේසියෙන් මේක කරන්න බෑ. පින්කම් අපි කරන එක හොඳයි. නමුත් ඒක ලේසියෙන් කරන්න බෑ. මේ ධර්මයේ හැසිරීමම තමයි අපිට යහපත පිණිස තියෙන්නේ. ඉතින් ඒක තේරෙන්නේ අපි ගාම්භීර දේශනා ඉගෙන ගනිද්දී. බුදුරජාණන් වහන්සේ වදාළ උදාර දේශනාවක් තමයි අද මේ පින්වතුන්ට අහන්න ලැබෙන්නේ. ඔබ මේක අහලා ඇති හැබැයි සමහර වෙලාවට බාගට ඉගෙනගෙන ඇති සම්පූර්ණයෙන් නෙමෙයි. මේ දේශනාවේ නම මාළුක්ක බුද්ධ සූත්‍රය. මොකක්ද නම? මාළුක්ක බුද්ධ සූත්‍රය. මාළුක්ක බුද්ධ ස්වාමීන් වහන්සේට වදාළ දෙසුම. මාළුක්ක බුද්ධ ස්වාමීන් වහන්සේ බොහොම වයසක කෙනෙක්. තරුණ කෙනෙක් නෙමෙයි. එදා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා මේ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සාදු මේ බන්තේ භගවා සංකීර්තේන ධම්මං දේශේතු. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට කෙටියෙන් ධර්මයක් කියන්න කිව්වා. ගොඩාක් විස්තර වශයෙන් නැතුව කෙටියෙන් කාරණාවක් කියලා දෙන්න කිව්වා. ඒක අහගෙන මම හුදකලාවේ වනයේකට ගිහිල්ලා බණ භාවනා කරන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා. යමහම් භගවතෝ ධම්මං සූත්‍රා ඒකෝ වූපකට්ඨෝ අපමත්තෝ වාතාපි පහිතත්ෝ විහෙරේයන්ති. ඒකෝ වූපකට්ඨෝ, එකලාව හුදකලා වෙලා අප්‍රමාදීව ආතාපි වීරියෙන් යුතුව පහිතත්තු පදන් වෙර ඇතිව විහෙරියන්ති. මට එහෙම වාසය කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ දැන් මේ ස්වාමීන් වහන්සේ වයසයිනේ මාළුක්‍ය පුත්‍ර ඔබ වගේ මේ වයසක අයටත් ඔබ වයසක අයත් ඇවිල්ලා මගෙන් කෙටියෙන් කියන්න කියනවා නම් මම මේ තරුණ අයට මොනවද කියන්න කියලා. එතකොට එහෙමනම් තේරෙනවා බුදුරජාණන් වහන්සේ දීර්ඝ වශයෙන් විස්තර කරලා තින්නේ කොයි කට්ටියටද? ඔව් වයසක කට්ටියට. ඒ මොකද වයසට ගියාම පුළුවන් හින්දද? ආ බැරි හින්දා. එහෙමනම් මේක කරන්න තියෙන්නේ පුළුවන් කාලේ. හැබැයි වයසට ගියයි කියලා බැරි නෑ. අවුරුදු 120 දී ධර්මයේ හම්බෙච්ච අයත් මේ ධර්මයේ අවබෝධ කළා. හැබැයි මේ නුවණ තියෙන, වීරිය තියෙන උදවිය. ඒකට මම පින් තියෙනවා කියන එක කියන්නේ නැත්තේ මොකද? අපි දන්නේ නැහැ අපිට පින් තියෙනවද නැද්ද කියලා. අපිට පින් තිබ්බත් නැතත් අපි මේක උරගාලා බලන්න ඕන. එතකොට ඉතින් අපිට පින් තියෙනවා නම් මේක වැඩේ වේවි. නැත්තම් පිනවත් වැඩේ වේවි. තේරුණාද? මොකද මේ ධර්ම මාර්ගයේ වඩද්දී ඒකාන්තයෙන්ම කුසලයි පිනයි දෙකම වැඩෙනවා. එතකොට අපි මේකට උත්සාහ කරනවා නම් ඒකම වැඩේවි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ එහෙමනම් මේ වයසට ගියා වුණත් මම කෙටියෙන් ධර්මයක් කියන්නම් කියලා. දැන් ආයසරය පෙරත්කන් හින්දා තන්කී මඤ්ඤසි මාළුක්‍ය පුත්ත. මාළුක්‍ය පුත්ත මොකද හිතන්නේ කියලා. ඔන්න හොඳට අහගෙන ඉන්න. යේති චක්කු විඤ්ඤය රූප අදිට්ඨා අදිට්ඨ උබ්බ. යේති චක්කු විඤ්ඤය රූප. චක්කු විඥානය කියන්නේ මොකද්ද? හා? ඇහි රූප දැන ගැනීමට. විඥානය කියන්නේ මොකද්ද? විශේෂයෙන් දැනගන්නවා කියන එක. දැන් ඔබට හිතෙන්න පුළුවන් අපි විඥානය කියන වචනේ අදමුණේ රුවි කියලා සමහරුන්ට. නෑ, ඒක තේරුම් ගන්න පුළුවන්. විඥානය කියන්නේ මොකද්ද? විශේෂයෙන් යමක් දැනගන්නවා කියන එක. එතකොට චක්කු විඥානය කියන්නේ මොකද්ද? ඇහෙන් විශේෂයෙන් රූපය දැනගැනීමට. එතකොට රූප විතරක් දැනගන්න පුළුවන්. තව මොනවද දැනගන්න පුළුවන්? ශබ්ද දැනගන්න පුළුවන්. තව ගන්ධ සුවඳ දැනගන්න පුළුවන්. තව රසය දැනගන්න පුළුවන්. තව ඕ කයට දැනෙන පහස දැනගන්න පුළුවන්. තව ඕ අරමුණු. අරමුණු කියන්නේ හිතේ ඇති වෙන දේවල්. එහෙම නැත්නම් සිතුවිලි කියපුවම තේරෙනව නේද? ආහන් සිතුවිලි දැනගන්න පුළුවන්. එතකොට අපි දැන් S2 පියාගත්තාම මුකුත් දැනගන්න බෑ S2. ඇරපු ගමන් මොකද්ද වෙන්නේ? මොකක් හරි දැනගන්නවා. ඒ දැනගන්න දේවල් තියෙන්නේ දැන් අපි මොකක් දැනගත්තත්. අපි හිතමු මේ ගැහැණියක් කියලා දැනගත්තා. මේ මලක් කියලා දැනගත්තා. තේන්නද? මේ අම්මා කියලා දැනගත්තා. මේ වාහනේ කියලා දැනගත්තා. අපි මොකක් දැනගත්තා? දැනගන්න තැන තියෙන්නේ පහයි. ගොඩක් නෑ දැනගන්න. මොනවාද ඒ පහ? පංච උපාදානස්කන්ධය තමයි දැනගන්න තියෙන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මේ ඇස කන නාසය දිව කය මනස තුලින් හටගන්න එක. එතකොට අපිට ඇහැට ඇහෙන් රූපයක් අපි අම්මා කිව්වා, තාත්තා කිව්වත්, මලක් කිව්වත්, වාහනයක් කිව්වත් එතන තියෙන්නේ ওই පහම තමයි. දැන් අපි හිතමු අපි ඔන්න අම්මව දකිනවා ලංකාවේ හිටියේ. ඔන්න දැන් තමයි එයාපෝට් එකෙන් බැල මේ දැන් එන්නේ. දැන් මොකද්ද මේ දැක්කේ? ඕ සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. දැන් අම්මව පේනවා, මටව දකිනවා කියන්නේ දැනගන්නවා කියන එක නේද? අන්න එතකොට ඒ විඥාණයෙන් දැනගන්නේ අර සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එක. එතකොට ඒ දැනගත්තු මොකද්ද? රූපයක්. එතකොට අපි කාර් එකක් දකිනවා කියනවා. ඒක මොනවයි දෙහෙතර තියෙන්නේ? ඒක සතර මහා ධාතුන්ගෙන්. ඒකත් අපි දැනගන්නවා. මේ දැනගැනීම රූපේ දැනගැනීමත් එක්කම අපිට ඇති වෙන්නේ රූපය ගැන දැනීම විතර නෙමෙයි. ඇස තේනවා, රූපය පේනවා, ඒක ගැනීම දැනගැනීම ඇති වෙනවා. ඒත් එක්කම ඒ කියන්නේ ඒ තුනේ එකතුව ස්පර්ශයයි. ස්පර්ශය කියන්නේ මේ ලොකු කාරණාවක් නෙමෙයි. මේක බරපතල වෙලා තියෙන්නේ මේක දන්නේ නැති හින්දා. මේ ටික මොනවද මොනවද කියලා දන්නේ නැති හින්දා ටිකක් බරපතලයි වගේ තේරෙනවා. ස්පර්ශය කියන්නේ තමන්ගේ ඇහැ කියන එකයි. ඇහැට පෙනෙන රූපයක් තියෙනවා. ඒක දැනගැනීමක් තියෙනවා. ඒකට කියනවා විඥානය කියලා. ඔය තුන එකතු වෙන එකට තමයි කියන්නේ මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය නිසා හටගන්න ටිකක් තියෙනවා. මොනවාද හටගන්නේ? වේදනා හටගන්නවා, සංඥා හටගන්නවා, සංස්කාර චේතනා හටගන්නවා. එතකොට දැනගන්නවා කියන්නේ රූපෙ විතරක් නෙමෙයි. මොනවද දැනගන්නේ? වේදනාවත් දැනගන්නවා, සංඥාවක් දැනගන්නවා, චේතනාවක් දැනගන්නවා. මෙව පිංගන්නේ වෙන් කරන්න බෑ. මහ වේදල් සූත්‍රයේ තියෙනවා මේ අහනවා ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ මේ වේදනාව කියනවා සංඥාව කියනවා මේ දෙක තියෙන්නේ එකටද, මේ දෙක තියෙන්නේ වෙන් වෙන්වද, මේව වෙන්වෙන් වශයෙන් පෙන්වන්න පුළුවන්ද කියලා. මේව තියෙන එකටයි කියනවා. මේව වෙන්වෙන්ම නෙමෙයි කියනවා තියෙන්නේ. යම් වේදනාවක් තියෙනවද ඒක තමයි හඳුනාගන්නේ කියනවා. යමක් විඳිනවද ඒක තමයි හඳුනාගන්නේ කියනවා. ඒක ගැන තමයි චේතනා බහල වෙන්නේ කියනවා. එතකොට මේ ඔක්කොම එකයි. නමුත් අපි හඳුනාගමේ ඉගෙන ගැනීමේ පහසුව පිණිස භාග්‍ය පින්වන්සේ මේවා වෙන් කරලා පෙන්නලා කියලා දීලා තියෙනවා. දැන් බලන්න, දැන් සමහරුන්ට මේක අහගෙන ඉන්න තමයි ඉන්නේ. ඊට වැඩිය ලේසි පාඩක් පත්තු කරන එක. හැබැයි වැරදි ප්‍රතිපදාවෙන් ලබන්න පුළුවන් දෙයක් නැහැ. භාග්‍ය පින්වන්සේ වදාගන්නේ කෙනෙක් ඉන්නවා කියන හොඳ කිරි ඕන යාට. මොනවාද ඕන? කිරි. හොඳට කිරි තියෙන වැස්සියක් ගෙදරක් ගන්න එනවා. දෙන්න. ඇවිල්ලා මෙයා අනේ කිරි එත්තවා කීක අනෙන් දෝනවා. කිරි හම්බෙයිද? නෑ. ඒ වගේ තමයි මේ ශාසනය මුණගැහිච්ච වෙලාවේ වෙලින් වැඩේ කර කර වටේ දුව දුවා හිටියයි කියලා මේක හරියන්නේ නෑ. කොච්චර පැතුවා තනීමට ලැබේවා, දුකින් නිදහසින්ම ලැබේවා කියලා හරියන්නේ නෑ. මේවා ඉගෙන ගන්න ඕන. එදකොට චේතනාවත් දැනගන්නවා. අර පහළ වෙන විඥානය පිළිබඳවත් දැනගන්නවා. ඒ පහ තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා අහනවා මේ මාළික්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේකින්. යේතේ චක්කු විඤ්ඤයා රූපා. එතකොට රූපයක් දකිනවා කියලදීම ඔය පහ තමයි දැනගන්නේ. චක්කු විඤ්ඤයා කියද්දී මාළුක්කේ පුත්ත ඇහෙන දකින රූප තියෙනවා කියනවා. චක්කු විඤ්ඤයා රූපා. අදිට්ඨා අදිට්ඨ රූපා. දැකලා නැහැ. පේන්නේ නැහැ. ඇහෙන් දැනගත යුතු දැන් රූප තියෙනවා. දැකලා නැහැ. අදිට්ඨ පුබ්බා. පෙර දැකලත් නැහැ. කලින් දැකලත් නැහැ. නච පස්සති. දැන් පේන්නේ නැහැ. නචතේ හෝති පස්සේ යන්ති. දකින්න ඕනා කියලා අදහසකුත් නැහැ. අත්තිතේ තත්ත චන්දෝවා රාගෝවා පීමාවාති. දැන් ඔන්න අහන ප්‍රශ්නේ මේකයි. ඔන්න රූපයක් තියෙනවා දැන් පේන්නේ නැහැ. තේන්නද? අපි කොහේ හරි රූපයක් තියෙනවා දැන් පේන්නේ නැහැ. අදිට්ඨ රූප කලින් දැකලත් නැහැ ඒක. තේන්නද? දැන් පේන්නේ නැහැ කලින් දැකලත් නැහැ. නච පස්සති. දැන් පෙනෙන්නේ නැහැ. නචතේ හෝති පස්සේ යන්ති. දැන් කවදාකවත් දැකලත් නැහැ. දැන් පේන්නේ නැහැ. දකින්න ඕනා කියලා අදහසකුත් නැහැ. තේන්න අපි කියන්නේ ඒක. දැන් මේ ටික හොඳට අල්ලගත්තේ නැත්නම් මේ දේශනාව තේරෙන්නේ නැහැ. දැන් පේන්නේ නැති කලින් දැකලත් නැති දකින්න ඕනා කියලා අදහසකුත් නැති යම් රූපයක් ගැන ඔබට චන්දෝවා රාගෝවා පේමාවාති. අත්තිතේ තත්ත මේ මොහොතේ එනම් කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ තියෙනවද කියලා. ඔබට මේ අහන එක තේරෙනවද? කවදාකවත් දැකලත් නැති දකින්න ඕනා කියලා අදහසකුත් නැති දැන් පේන්නෙත් නැති රූපයක් ගැන එහෙම රූපයක් ඔබ දන්නවද? මේ අහවල රූපය ගැන මේ කතා කරන්න කියලා කියන්න පුළුවන්ද? බැ. කලින් දැකලත් නැති දැන් පේන්නෙත් නැති බලන්න ඕනා කියලා අදහසකුත් නැති. අපි හිතමු අපි අහලා තියෙනවා ගෞරව හරි කෙනෙක්ගේ නමක් අහලා තියෙනවා කියමුකෝ. ඒක අහලා තියෙනවා නම් අපිට අදහසක් එන්න පුළුවන් මට මෙයව දකින්න ඕන කියලා. නේ? දැන් මේ කියන්නේ එහෙමවත් නැති. තේන්නවද කියන එක? කලින් දැකලත් නැති දැන් තේින්නෙත් නැති දකින්න ඕන කියලා අදහසකුත් නැති රූපයක් ගැන ඔබට කැමැත්තක් හෝ රාගයක් හෝ ඡන්දයක් ප්‍රේමයක් හෝ තියෙනවද කියලා. මේ වයසක ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නොහෙතබ්බති. අනේ ස්වාමීනි මට එහෙම එකක් ඇති වෙන්නේ එහෙම එකක් නැහැ කියනවා. දැන් ඔබට එහෙම එකක් තියෙනවද? නැහැ. ඔබට එහෙම එකක් නැහැ. ඊගාවට හනෝ වාක්‍යතුන් වහන්සේ යේතේ සෝත විඤ්ඤයා සද්දා. මහණෙනි මේ ඇ කණෙන් දැනගත යුතු සද්ද තියෙනවා කියනවා. දැන් මේක මේ කියන කාරණා හය තමයි මේ මුළු දේශනාවෙම අතිවාරම. මේක උඩ තමයි මුළු දේශනාවම ගොඩනැගෙන්නේ. මේක අමතක කරලා අර අගතික විතරක් කතා කරාට හරියන්නේ නැහැ. දැක්ක දැක්ක ගිය ඉදිරි ඊට පස්සේ ඊගවට අනවා ඒතේ සෝත විඤ්ඤය සද්ද කණෙන් ඇසිය යුතු දැනගත යුතු සද්ද තියෙනවා. දැන් මේකේ සෝත විඤ්ඤය සද්ද කියන්නේ පින්වන්නේ කණෙන් දැනගන්න ඕන සද්ද තියෙනවා. මොකද ඒක නායෙන් දැනගන්න බෑනේ. දැන් යම් ලෝකේ සද්ද තියෙනවා කණෙන් තමයි දැනගත යුත්තේ. ඒ සද්ද අසුත අසුත බුබ්බ කලින් අහලා නැති එකක් නච සුනාසි දැන් ඇහෙන්නේ නැහැ නචතේ හෝති සුනේ යන්ති ඒ සද්දය අහන්න ඕනා කියලා කැමැත්තක් ඇද්දේ නැහැ කලින් අහලත් නැති දැන් ඇහෙන්නේ නැති අහන්න ඕනා කියලා කැමැත්තකුත් නැති. හැබැයි අපිට කැමැත්තක් ඇති වෙන්න පුළුවන් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම අපේ අරයාගේ අලුත් සින්දුවක් ඇවිල්ලා තියෙනවා. මරු කිව්වොත් මොකද වෙන්නේ? අන්න කැමැත්තක් පිටනවා. නමුත් දැන් මේ කියන්නේ එහෙමවත් නැති. කලින් අහලත් නැහැ. දැන් එහෙමෙත් නැහැ. අහන්න ඕනා කියලා අදහසකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ අහනවා මාළුක්‍ය පුත්ත අත්තිතේ තත්ත චන්දෝ වාරාගෝ වේමාවති මාළුක්‍ය පුත්ත නුඹදී සද්ද ගැන චන්දයක් හරි කැමැත්තක් හරි රාගයක් හරි බැඳිලෑමක් හරි ප්‍රේමයක් හරි හටගන්නවද කියලා අහනවා තියනවද කියලා නෝහි තම්බන්තේ ස්වාමීනි එහෙම එකක් නෑ. එහෙම එකක් ඔබට තියෙන්න පුළුවන්ද? දැන්. ඊගාවට අහනවා භාග්‍යතුන් වහන්සේ මාළුක්‍ය පුත්ත නාසයෙන් දැනගත යුතු ගඳ සුගඳ තියෙනවා. යේතේ ඝාන විඤ්ඤය ගන්ධ. නාසයෙන් දැනගත යුතු ගඳ සුගඳ තියෙනවා. ඒ නාසයෙන් දැනගත යුතු ගඳ සුමුත් තිනවා කියන්නේ මේ නීතියක් නෙමෙයි අපි ඒක දැනගන්න ඕනා කියලා. ඒ කියන්නේ නහයටනේ ගඳ සුමුද දැනෙන්නේ කියන එක තමයි මේ කියන්නේ. තේරෙනවද? නහයෙන් නහයට ගඳ සුමුද දැනෙනවා. නමුත් යම් ගඳ සුමුදක් තියෙනවා කවදාවත් ඒක ආග්‍රහණය කළා නැහැ. ඒක දැන් ආග්‍රහණය කරන්නේ නැහැ. ඒක කරන්න ඕනා ආග්‍රහණය කරන්න ඕනා කියලා අදහසකුත් නැහැ. දැන් මේකේ ඉන්නක හොඳට කල්පනාවෙන් තමන් අහගන්න ඕන ඒක. නැත්නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න තිබ්බනේ. ඉත ඇරේ හැමගේ තමයි ඉතුරු ටිකක් තියෙන්නේ. නමුත් පොඩි ළමයාට වගේ හය සැරයකට ගිහිලා දෙනවා. එතකොට තමයි මේක ටික හිතට යන්නේ. අහනවා නාසයෙන් දැනගත යුතු ගඳ සුවඳ තියෙනවා. හැබැයි මේ ගඳ සුවඳ කලින් ආග්‍රහණය කළත් නැහැ. දැන් ආග්‍රහණය කරන්නේ නැහැ. කරන්න ඕනා කියලා තමන්ට අදහසකුත් නැහැ. එහෙම ගඳ සුමඟ ගැන නුඹට අත්තිතේ තත්ත චන්දෝවා රාගෝවා ප්‍රේමාවාදී නුඹට අනේ ඒ ගඳ සුවඳ ගැන කියලා කැමැත්තක් ඇති වෙයිද කියලා ඒ ගඳ සුවඳ ගැන රාගයක් ඇති වෙයිද ඇලීමක් ඇති වෙයිද කියලා ප්‍රේමයක් ඇති වෙයිද කියලා නොහිතම් බන්ති ස්වාමීනි එහෙම එකක් නැහැ. ඊගවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේතේ ජීවහා විඤ්ඤය රස මහ මේ මාළුක්‍ය පුත්ත ඔය වගේම තියෙනවා කියනවා දිවෙන් දැනගත යුතු රස අසහිත අසහිත පුම්බ කලින් විඳලත් නැහැ නච සායියේ සායසි දැන් විඳින්නේ නැහැ නජතේ හෝති සායියන්ති විඳින්න ඕනා කියලා ඒ රසය ලබන්න ඕනා කියලා පැතුමකුත් නැහැ. ඒක ගැන ඡන්දයක් හරි ප්‍රේමයක් හරි රාගයක් හරි තියනවද කියලා. මාළුක පුත්‍ර ස්වාමීන් වහන්සේ උත්තර දුන්න ස්වාමීන් වහන්සේ තුමාසේ එහෙම එකක් නැහැ. මාළුක පුත්‍ර ඒ වගේම තියනවා කයින් දැනගත යුතු පහස. ඒ පහස කවදාවත් කලින් දැනිලා නෑ. ඒ පහස කලින් ලැබෙලා නෑ. දැන් ලබන්නේ නෑ. ලබන්න ඕනා කියලා අදහසකුත් නෑ. එහෙම පහසක් ගැන නුඹට කැමැත්තක් ආලියක් රාගයක් ප්‍රේමයක් තියෙනවද කියලා. ස්වාමීනි වාග්යතුනාසේ එහෙම එකක් නෑ. ඊගාට අහනවා සිතින් දැනග මනෝ විඤ්ඤාය ධම්මා. දැන් තමන්ගේ හිත මනසින් දැනගත යුතු ධර්ම තියෙනවා. ධර්ම කියන්නේ පින්වත්නි සිතුවිලි කියන එක. රූප ශබ්ද ගන්ධ රස පහස සිතුවිලි. ඒ සිතුවිලි කියන එකට තමයි ධම්ම කියලා ධර්මයේදී පාවිච්චි කරන්නේ. මනෝ විඤ්ඤාය ධම්ම. සිතුවිලි තියෙනවා කලින් කවදාකවත් හිතලක් නැති. දෙන්නද දැන් හිතෙන්නේ නැති. හිතන්න ඕනා කියලා අදහසකුත් නැති. දැන් මේ කියන කාරණේ බාල්කතුනාදී පියවරෙන් පියවර මේ ගෙනියනවා. ඒ මනස සකස් කරනවා. සිතිවිලි සිතිවිල්ලන් කවදාකවත් හිතිනත් නැහැ. දැන් හිත හිත ඉන්නේ නැහැ. ඒ වගේ දෙයක් හිතන්න ඕනා කියලා අදහසකුත් නැහැ. මාළික පුත්ත එහෙම සිතිවිල්ලක් ගැන ඉතින් ඒ කියන්නේ කවදාකවත් පහළ වෙච්චි නැති එකක් ගැන ඔබට කැමැත්ත ආලයක් ප්‍රේමයක් තියෙනවද කියලා. තියෙනවද? නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔන්න බලන්න මේ අහපු ටික. ඔබට කවදාකවත් රූපයක් වෙනුනේ නැත්තම් ඔබට වෙන්න කියන්න පුළුවන්ද මට ඇස් දෙකක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බැ. ඔබට කවදාකවත් සද්දයක් ඇහිලා නැත්තම් ඔබට කියන්න පුළුවන්ද මට කන් දෙකක් තියෙනවා කියලා? බැ. ඔබට ගඳ සුවඳ කවදාකවත් දැනිලා නැත්තම් ඔබට කියන්න පුළුවන්ද මට නාසයක් තියෙනවා කියලා? බැ. ඔබට කවදාකවත් රසයක් දැනිලා නැත්නම් ඔබට කියන්න පුළුවන් මට දිවක් තියෙනවා කියලා. පුළුවනිද? බැ. ඔබට කවදාකවත් පහස දැනිලා නැත්නම්, පහස කියන්නේ මේ කයට දැනෙන එක. එහෙම එකකුත් දැනිලා නැත්නම් ඔබට කයක් තියෙනවා කියලා කියද කිද? බැ. ඔබට කවදාකවත් සිතුවිලි සිතෙන්නේ නැත්තම් ඔබට හිතක් තියෙනවා කියන එක ප්‍රකට වෙනවද? නැහැ. එතකොට ඔබට රූප සද්ද ගන්ධ රස පහස සිතුවිලි කියන ටික නැත්තම් ඔබට ඔබ කියලා කෙනෙක් හොයන්න පුළුවන්ද? පුළුවන්ද? බැ. එහෙමනම් අපි මේ මම කියලා කෙනෙක් අල්ලගන්නේ මොකක් එක්කද? ඇහැට පේන රූපෙත් එක්ක, කනට ඇහෙන සද්දෙත් එක්ක තමයි මම කියලා එකක් ප්‍රකට වෙන්නේ. නාසයට දැනෙන ගඳ සුවඳත් එක්ක තමයි මේ මම කියලා එකකට රැවටෙන්නේ. දෙන්නේ දිවට දැනෙන රසත් එක්ක තමයි මම කියලා එකකට මේ රැවටෙන්නේ. කායට දැනෙන පහසත් එක්ක තමයි මම කියන එකකට රැවටෙන්නේ. සිතට සිතෙන සිතුවිලිත් එක්ක තමයි මම කියන එකකට අපි රැවටෙන්නේ. දැන් ඔබට කන තියෙනවද? කම් පෙත්ත තියෙනවද? ඇල්ලුවම නේද තේරෙන්නේ? එතනම් තියෙනවා කියලා හොයාගන්න පුළුවන්ද? පුළුවන්ද? මගේ නම් කේස් නැති හින්ද ඉස්මුතුළු තියෙනවා කියලා මට හොයාගන්න බැහැ ඇල්ලුවත් එක. ඕගොල්ලන්ගේ කොහොමද? කේස් තිබ්බ වුණත් හොයන්න බැහැ. අන්න කවුරු හරි පොඩ්ඩක් මොකෙක් කර සතෙක්වත් ඇවිල්ලා වැහුවොත් තමයි ඒක ප්‍රකට වෙන්නේ. තේරෙනවද කියන්නේ? එහෙනම් මේ ඇස කන නාසය දිවකය මනස කියන එක පවත්වාගෙන යන රූප සද්ද ගන්ධ රස පහස සිතුවිලි කියන ටික එකතු වෙන්න ඕන. එතකොට තමයි අපි මේ මම කියලා එකක් පනෝගන්නේ. මේ ටිකට බැරි නම් මුකුත් නැත්තම් මම කියලා එකක් හොයන්න බැහැ. ඔබට තේරෙන්නේ කියන්නේ ඔහොම. ඔන්න ඊගාවට දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ ඇහුවා එක එක ආයතනය ගැන වෙන වෙනම රූපය දැකලත් නැත්තම් දැන් පේන්නෙත් නැත්තම් දකින්න ඕනා කියලා අදහසකුත් නැත්තම් රාගයක් ප්‍රේමයක් මුකුත් ඒකෙ බැසගෙන ඉන්න නැහැ. දැන් මේ බැස ගන්නවා කියන එක රාගයක් ප්‍රේමයක් උපදිනවා කියන එක තේරුම් ගන්න ඕන. දැන් අපි හිතමු මෙතෙන්ට එනවා කියන මේ සුරිමූපී කෙනෙක් දැන් අපි දැක්ක ගමන් මොකද වෙන්නේ? මොකද ඇති වෙන්නේ? ශාකේ ලේදෙනුනේ ආගේකට තමයි වැස ගන්නවා. දැන් ඒකට රාගය ප්‍රේමයක් කැමැත්තක් ඇති වුණා. දැන් ඇස් දෙක පියාගත්ත සිහි කරන්න බැයිද? අන්න බැසගත්තු හිඳ තමයි සිහි කරන්න පුළුවන්. දැන් බැසගත්තු නැති රූපයක් සිහි කරන්න පුළුවන්ද? එහෙම එකක් නැහැ. එහෙම එකක් කරන්නේ බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එත්ත තේ මාරුක්‍ය පුත්ත දිට්ඨ සුත මුත විඤ්ඤාත තබ්බේසු ධම්මේසු. දිට්ඨ සුත මුත විඤ්ඤාත අර කලින් කියපු හය අකුලෝල මේ කියලා තියෙනවා. දිට්ඨ කියන්නේ දකින දේවල්. ඒ මොකද්ද? ඇහැට පේන රූපය. සුත කියන්නේ ඇහෙන දේවල්. මොනවද ඇහෙන්නේ? කනට ඇහෙන ශබ්දය. මුත කියන්නේ විඳින දේවල්. විඳින්නේ මොනවද අපි? නාසයෙන් ගඳ සුවඳ විඳිනවා. දිවෙන් රස විඳිනවා. කයින් පහස විඳිනවා. එතකොට දිට්ඨ සුත මුත කියද්දි රූප ශබ්ද ගන්ධ රස පහස කියන තුනම කියලා ඉවරයි. මේ පහම කියලා ඉවරයි. රූප කියන්නේ දිට්ඨ දකින දේවල්. ශබ්ද කියන්නේ සුත අහන දේවල්. මුත කියන්නේ ගඳ සුවඳ විඳීමට, රසය විඳීමට, පහස විඳීමට. මුත කියන්නේ දැන මේ විඳිනවා කියන අර්ථය. විඤ්ඤාත කියන්නේ දැනගන්නවා කියන අර්ථය. දැනගන්න තියෙන්නේ මොකද්ද? හිතින්. එතකොට සිතේ පහළ වෙන දේවල් වලට කියනවා මොකද්ද? විඤ්ඤාත. මාළුක්‍ය පුත්ත එත්තතේ මාළුක්‍ය පුත්ත දිට්ඨ සුත මුත විඤ්ඤාත තබ්බේසු ධම්මේසු දිට්ඨේ දිට්ඨ මත්තම් භවිස්සති. දැක්කොත් දැකීම මාත්‍රයක්මයි වෙන්නේ කියනවා. තේන්නද? දැන් මේක දැක්කයි පස්සේ දැකීම මාත්‍රයක් වෙන්නේ කියනවා. පෙනුණා විතරයි කියනවා. නමුත් අපි මොකද කරගන්නේ? මම දැක්කා. අපි එන්නේ දෙන්නනේ. දෙන්නත් කියන එක. දැන් ඒකයි කිව්වේ අර කලින් එක හොඳට හිතලා හිතලා හිතලා තමන්ට තියෙන්න ඕන අදහසක් මට දැකපුත් නැති රූපයක් ගැන දැන් පේන්නෙත් නැති රූපයක් ගැන ම දකින්න ඕනා කියලා තියෙන රූපයක් ගැන අදහසක් නැහැ. කිසිම අදහසක් නැහැ. කිසි අදහසක් නැහැ. ඡන්දේ කියන්නේත් අදහසක්. ප්‍රේමී කියන්නේත් අදහසක්. රාගය කියන්නේත් අදහසක්. සංකල්පයක් නැහැ. තේන්නද? නම් මේක සිද්ධ වෙන්නේ ඇහැට රූපයක් පේන එකක් විතරයි. දිට්ටි දිට්ටමත්තම් භවිෂ්‍යති. දෙක්කොන් දිට්ටමත්තම්. මත්තම් කියන්නේ මාත්‍රයක් කියන එක. දෙක්කොත් දැකීම මාත්‍රයක් තමයි වෙන්නේ කියනවා. සුතේ සුත මත්තම් භවිෂ්‍යති. ඇහුනොත් ඇසීම මාත්‍රයක් විතරයි වෙන්නේ කියනවා. මුතේ මුත මත්තම් භවිෂ්‍යති. ඒක උන මුත කියපුවම ආයතන තුනක් හකුළුවල කියලා තියෙනවා. මොකක්ද ආයතන තුන? නාසයට නාසය, දිව, කය. විඳොත් විඳීම් මාත්‍රයක් විතරයි වෙන්නේ කියනවා. විඤ්ඤාති විඤ්ඤාත මත්තම් භවිෂ්‍යති. මේ දැනගත්තොත් දැනගැනීම් මාත්‍රයක් විතරයි වෙන්නේ කියනවා. යතෝ කෝතේ මාළුක්ක පුත්ත දිට්ඨ සුත මුත විඤ්ඤාත තබ්බේසු ධම්මේසු දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. මාළුක්ක පුත්ත නුඹට ඔය ඇහෙන් දැක්කයි පස්සේ ඒකෙන් බැසගන්නේ නැතුව දැකීම මාත්‍රයක් වුණා නම් දැන් ඔන්න මෙහෙම හිතන්නකෝ. දැන් ඔබ ගෙදර ඉඳන් මෙතෙන්ට ආව නේද? ඈ ඔබට ආපු ඔක්කොම සිහි කරන්න පුළුවන්ද? දැකපු ලයිට් කණුවක් කණුවක් ගන්න පුළුවන්ද? බැ. හැබැයි කොයිද හරි ලස්සන රූපයක් දැක්ක කෙනා සිහි කරන්න පුළුවන් නේ? බැයිද? ඇයි අරක සිහි කරන්න පුළුවන් අරිතුරු ටික බැරි? අන්න දැක්කද? දැකීම මාත්‍රයක් වුණා නම් ඉවරයි. ආයේ හොයන්න බෑ. දැකීම මාත්‍රයක් උනේ නැති එක මොකද? මෙහෙට තවන් ඇවිල්ලා ඉතින්. එහෙම නැද්ද? ආන් දැක්කද මේ කියන්නේ? ඒ කාරණේ දැක්කා නම් දැකීම මාත්‍රයක් වෙන්නේ කියනවා. අපි මේක ගැට ගන්නවා. ඒ ගැටේ වැටෙන්නේ මොකක් තියෙන හින්දද? ඕ තණ්හාව කියන ලාටුව දින තා ගැටේ වැටෙනවා. මේක ඇලිනවා. එතකොට දැක්කනම් දැන් ඔබට හොඳට තේරෙනවනේ එද්දි දැකපු ඔක්කොම මතක නැහැ. ලස්සන වාහනයක් දැක්කනම් ඒක මතකයි. ලස්සන රූපයක් දැක්කනම් ඒක මතකයි. ඉතින් කවුරු හරි බැන්න නම් ඕන එක ගහලා ඒකත් මතකයි. ඒකෙන් දැස ගන්නවා. තේරෙනද? ආන් එතකොට දැක්කොත් සිද්ධ වෙන්නේ දැකීම මාත්‍රයක් විතරයි. නමුත් අපේ ඉතුරු ටික හැබැයි ඒක අපි කරනව නෙමෙයි. ඉබේ වෙනවත් නෙමෙයි. හේතුව තියෙන තා ඵලයේ සකස් වෙනවා. තණ්හාව නැමෙති. දැන් භාග්‍යතුන් ආදේශනා තණ්හාව වතුර වගේ කියන. චේතනාව පොළොව වගේ කියන. චිත්තං විඥානං බීජං. විඥානය කියන්නේ මේ දැනගන්නවා කියන එක හරියට බීජය වගේ කියනවා. තණ්හා සීනෙහෝ තණ්හා වතුර වගේ කියනවා. දැන් වතුර වක්ක වැක්කෙරෙද්දි මෙහෙන් එහෙන් සිතේතනා පහළ වෙනවා. චේතනා පහළ වෙනවා මොකක් කරන්නද? බලපං ආයත තරක තියා බලපං ආයත තරක තියා කියලා. එතකොට මෙහෙන් තණ්හාව කියනවා, තණ්හාවෙන් වතුර දානවා, ආසාව තියෙනවා, උල්පත වගේ උනනවා. ඒ උනද්දි චේතනා පහළ වෙනවා. එතකොට මේ චේතනාව මත පිහිට පිහිට අපි ආයේ අරක අපි හිතමු දැක්ක කියලා ලස්සන වාහනයක්. තණ්හාවෙන් වතුර දානවා, චේතනාව පහළ කර කර මොකද කරන්නේ? බලනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඒ වාහනේ ගැන තියෙන දැනීම වැඩෙනවා. ඒක තමයි පේනවා කියන්නේ. එතකොට මේ කියන්නේ අර දැක්කු දැක්කා විතරක්ම වෙනවනම් ඊට එහාට වැඩ කරවන්නේ නැත්තම්. දැන් ඒක හොඳට තේරෙනවා. මේ දේශනාව කියලා දුන්නයි පස්සේ මාළික්කු සාමිනාංශ කියනවා, ස්වාමීනි වැටුණා වැටුණා කියනවා. දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මාළික්කු පුත්ත මේ විදිහට දිට්ඨේ සුත මුත විඤ්ඤාත තබ්බේසු ධම්මේසු දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. එහෙම දැක්කොත් දැක්කා විතරක් වෙනවා නා. ඇහුවම ඇහුවා විතරක් වෙනවා නා. විඳම විඳ විතරක් වෙනවා නා. ඒගාට දැනගත්තම දැනගත්තා විතරක් වෙනවා නා. තතෝ ත්වං මාළුක්කේ පුත්ත නතේන. තතෝ ත්වං නුඹ, එකල්ලි නුඹ, මාළුක්කේ පුත්ත නතේන. පින්ව මාළුක්කේ පුත්ත ඔබ ඒ තුලින් පවතින්නේ නැහැ කියලා. මේ මං කියවන්නේ පරිවර්තනෙ. පින්වත් මාළුක්කේ පුත්ත ඒ තුලින් ඔබ පවතින්නේ නැහැ. එහෙනම් අර මං කලින් කිව්වේ ඇහෙන් රූපයක් අපිට ඇහෙන් රූප අපිට කිසි දෙයක් පේන්නේ නැත්තම් අපි දැනගැනීමක් ලබන්නේ නැත්තම් අපිට අපි කියලා එකක් කනෝ ගන්න පුළුවන්ද? බැ. අපිට රූප ශබ්ද ගන්ධ රස පහස සිතුවිලි මුකුත් පහළ වෙන්නේ නැත්තම් අපිට අපි කියලා කෙනෙක්ව පනෝ ගන්න බැ. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඔන්න අපි ඒක මේකේ පේන හින්දා තමයි අපි පණෝ ගන්නෙ. පණෝගෙන ඒකයි බලබලා සිහි කර කර තමයි අපි පවතින්නේ. දැන් අපිට එහෙම මුකුත් නැතුව අපිට අපිව හොයාගන්න බැහැ. ඔන්න දැක්කා. දැක්ක ගමන් ඉවර වෙනවා නම් ඒත් තායි හොයාගන්න බැහැනේ. දැන් ආයේ නෑ. හැබැයි ලයිට් එක වත්තුනේ වෙනවා කි. දැන් මොන දැක්කා? ඒක අල්ලගෙන දිගින් දිගට යද්දි තමයි මේ මම කියලා දෙයක් පවතින්නේ. මම දන්නේ මීට වැඩිය මට ඉතින් කියන්න තේරෙන්නේ නැහැ. දැන් ඔබට මම අවස්ථා තුනක් මේ කියනවා. මොකක්ද අවස්ථා තුන? අපි කලින් කිව්වා අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සිතුවිලි කියලා දෙයක් වැටෙන්නේ නැත්නම් අපිට අපි කියලා දෙයක් පනව ගන්න බැහැ. අපි හිතමු ඔන්න අපි දැක්කා. දැක්ක ගමන් මේක ආයෙත් නැති වුණා නම් අපිට ආයෙත් අපි උපනව ගන්න බැහැ. අපි ඔන්න දැක්කා. ඒක දිගටම බලාගෙන ඉන්න අපි චේතනා පහළ කරන්න ඕන. කුඹුර තියෙන්න ඕන. ඒක ආයෙත් දිගටම බලාගෙන ඉන්න අපිට කැමැත්තක් තියෙන්න ඕන. ඔබ හිතන් ඉන්නේ අපිට පේනවා කියලා. නෑ, අපි ආසාවෙන් පෝර දදා වතුර දදා බලනවා. ඔබ බලන්නේ මේ එක දෙයක් ඈත තියෙන දෙයක් බලලා ඉවර වෙලා දිගටම බලන් ඉන්න පුළුවන්ද කියලා. මේ කියනේම පින්ගන්නේ තමා තුලින් දකින්න තියෙන්නේ. දිගටම බලන් ඉන්න බෑ. දිගටම පේනවා කියලා එකක් නැහැ. ඕනම් මොහොතක් කරලා බලන්න ඉන්නවා. ඒක චුට්ටක් මනස චුට්ටක් ඒ මිනිච්ච ගමන් අරක ගැන තියෙන දැනීම නැති වෙනවා. ආයි බලාපං කේකේ මනස යොමු කරන්න ඕන. ආයි ඒක දකින්න ඕන, ආයි දකින්න ඕන කේකේ මේක යොමු කරන්න ඕන. යොමු කරන්න ඕන. හොඳට සිහිනුවණින් බලද්දි තේරෙනවා මේ වෙහෙසක් කරගෙන චේතනා පහළ කර කර ආයි මේක යොමු කරනවා. ආයි යොමු කරනවා. ආයි යොමු කරනවා. ඒ යොමු කරන්න අපිට කැමැත්තක් තියෙනවනම් විතරයි අපි යොමු කරන්නේ. ඒක තමයි වතුරු දානවා කියන්නේ. එතකොට අර යොමු කිරීම චේතනා පහළ වෙන්නේ. ඒක තමයි පොළොව සකස් කරනවා කියන්නේ. ඒ යොමු ගන්න තාක් ආයේ අරක පේන්න පටන් ගන්නවා. ආයේ බලන් ඉන්න පුළුවන්. ඒකට තමයි දැනගන්නවා විඥානේ වැඩෙනවා කියන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තතෝ තම් අර විදියට මාළුක්ක පුත්තු දැක්කොත් දැක්කා විතරනම් බින්දු ඇහුවොත් ඇහුවා විතරනම් බින්දුත් විඳ විතරනම් දැනගත්තොත් විතරනම් තතෝ තම් මාළුක්ක පුත්ත නැතේන ඔබ හිනුවේ කියලා නෑ කලින් අහලා තිබුණේ නේද? නෑ එහෙම නෙමෙයි තියෙන්නේ. ඔබ මාළුක්ක පුත්ත ඒ තුලින් ඔබ පවතින්නේ නෑ. එනවල මේ ඇතිවෙච්ච දැකීම නිසා ඇතිවෙච්ච විපර්යාසයත් එක්ක තමයි අපේ පැවැත්ම කියලා එක පනෝ ගන්න පුළුවන්. මාළුක්ක පුත්ත ඒ තුලින් ඔබ පවතින්නේ නැහැ කියන. ඊගාට තියෙනවා යතෝ ත්වං මාළුක්ක පුත්ත නැතේන තතෝ ත්වං මාළුක්ක පුත්ත නතත්. මාළුක්ක පුත්ත නුඹ එයින් පවතින්නේ නැත්තම් දැන් ඔබට තේරෙන්න ඕන ඒකෙන් පවතිනවා කියලා කියන්නේ මොකටද කියලා. මම කීප දරයක් කියවා. අරක අල්ලගෙන ඒකත් එක්ක ගමන යන එකට තමයි ඒකත් එක්ක පවතිනවා කියන්නේ. ඒක අල්ලගත්තේ නැත්නම් ඔබ එතන පවතින්නේ නැහැ කියවා. මාළුක්ක පුත්ත ඔබ එතන පවතින්නේ නැත්නම් මාළුක්ක පුත්ත ඔබ එයින් පවතින්නේ නැත්නම් මාළුක්ක පුත්ත ඔබ එතන නැහැ. එයින් පවතින්නේ නැත්නම් මාළික පුත්තු නුඹේ එතන නැහැ කියලා. ඒ කියන්නේ ඔන්න දැන් රූපෙ පෙන්ුණා. වෙන්න ගමන් නිවුන නම් එතන අපි නැහැ. ලයිට් එක පත්තු වෙච්ච ගමන් නිවුන නම් ලයිට් එකක් එතන නැහැ. ඔන්න අවස්ථා දෙකක් කියලා. ඔබ එයින් පවතින්නේ නැහැ. මාළික පුත්තු ඔබ එයින් පවතින්නේ නැත්නම් මාළුක්ක පුත්ත නුඹ එතන නෑ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යතෝ තම් මාළුක්ක පුත්ත නතත්. තතෝ තම් මාළුක්ක පුත්ත නේව ඉද. යතෝ තම් මාළුක්ක පුත්ත නතත්. තතෝ තම් මාළුක්ක පුත්ත නේව ඉද නපුරං නම්බේ මන්තේ. මාළුක්ක පුත්ත ඔබ ඔය විදිහට එතන නැත්තම් නතත් එතනි ඒකෙන් පවතින්නේ නැත්නම් ඔබ එතන නැහැ. මුලින්ම කිව්වේ ඒකෙන් පවතින්නේ නැහැ කියලා. ඒකෙන් දෙවනියට කිව්වේ ඒකෙන් පවතින්නේ නැත්නම් ඔබ එතන නැහැ කියලා. තුන්වෙනියට දේශනා කරනවා මාළුක්ක පුත්ත ඔබ එතන නැත්නම් යතෝ තම් මාළුක්ක පුත්ත නතත් නුඹ එතන නැත්නම් තතෝ තම් මාළුක්ක පුත්ත නේව ඉද ඔබ එනම් මෙතනක් නැහැ. නහුරං ඔබ එනම් මේ එතනක් නැහැ. මේ දෙක මෙතනක් නැහැ. න ඔබේ මන්තරේ ඒ දෙක අතර නැහැ කියනවා. ඔබ එතන නැත්නම් බිම්වත් මාළුක්ක පුත්ත ඔබ මෙතනක් නැහැ කියනවා. ඔබ වෙන තැනකත් නැහැ කියනවා. නහුරං කියන්නේ ඔබ වෙන තැනකත් නැහැ කියනවා. නතත් නේව ඉද නහුර නතත් කියන්නේ ඔබ එතන නැහැ. නේව ඉද කියන්නේ ඔබ මෙතනත් නැහැ. නහුර ඔබ එහෙනම් වෙන තැනක නෑ. මේ න උබේ මන්තරේ ඒ දෙක අතරත් නෑ. මේ මාළුකී පුත්ත ඕක තමා කියනවා ඒසි නිවන්තෝ දුක්ඛසති. ඕක තමා කියනවා දුකෙහි කෙලවර. දැන් භාග්‍යතුන් වහන්සේ ඕක කියපු ගමන් ඉමස්ස ක්වාහං බන්තේ භගවතෝ. දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් අවවාදයක් කළා. මෙයා කියවන්නේ කෙටියෙන් එකක් කියන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් එකක් කළා. කෙටිය කියන්නේ මොකද්ද? වදාලේ අවස්ථා දෙකක් කියලා දුන්නා. අර සකනනාසය දියකය මනස කියන කාරණා ටික දැක්කෙත් නැත්තම් පේන්නෙත් නැත්තම් දකින්න ඕන කියලා අදහසකුත් නැත්තම් ආදී පරියායින් ඒ හය කියලා දුන්නා. ඒක එක කොටස. දෙවනියට කිව්වා ඔය ටික ඔය විදිහට සිද්ධ වෙනවා නම් දැක්කොත් දැකීම මාත්‍රයක් විතරක් නුනා නම් ඔබ එයින් පවතින්නේ නැහැ කිව්වා. ඔබ එයින් පවතින්නේ නැහැ කිව්වා. ඔබ එයින් පවතින්නේ නැහැ කියන එක ඔබට තේරෙන්න ඕන. ඔබ එයින් පවතින්නේ නැත්නම් ඔබ එතන නැහැ කියලා හිතනවා. ඔබ එතන නැත්නම් ඔබ මෙතන නැහැ, වෙන දෙනකත් නැහැ කියලා හිතනවා. දෙන්න ඕක තමා කියලා හිතලා දුකේ කියලා. එහෙනම් මොකක්වත් බැසගන්නේ නැහැ. කිසිම දෙයක බැසගන්නේ නැහැ. දැන් ඔබට අතන ඉඳලා ගෙදර ඉඳලා ආපු ගමනේදී බැහැපු නැති ටික හොයන්න බෑ. බැහැපු ටික තමයි, බැසගත්තු ටික තමයි හොයාගන්න. ආන් ඒ වගේ මේකෙ මුකුත් වදින්නේ නැතුව මේක ආවිසේ උණුසුමයි තියෙනකම් පවතිනවා. එච්චරයි වෙන්නේ. දැන් අල්ලගත්තු එකක් නැත්තම් පිළිටන්න තැන නැහැ. පින්වන්නේ මේක මේන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනා නාම රූපයන්ගේ බෙස ගැනීමක් කියනවා තියෙනවා. උපදිනවා කියන්නේ මොකද්ද සිද්ධ වෙන්නේ? නාම රූපයන්ගේ බෙස ගැනීමක් කියනවා. මේ අපි රූපයක් බලලා බෙස ගන්නවා කියන්නේ නාම රූපයන්ගේ බෙස ගැනීමක් තමයි. එතකොට එහෙමනම් එහෙම බෙස ගැනීම සිද්ධ වෙන්නේ නෑ මේකෙදි. බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළම ඉමස්ස කෝහම් බන්තේ භගවතෝ සංකිත්තේන වාසිතස්ස ඒවං විත්තරේන අත්තං ජානාමි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය කෙටියෙන් කියද්දිම මට විස්තර වශයෙන් වැටුණා. කියන කවුද? මාළුකී පුත්තු ස්වාමීන් වහන්සේ. දැන් මේ දේශනාවමයි වදාළේ කාටද? බාහිය දාරුචීගේට. නමුත් එතනදී මේක විස්තර වශයෙන් වැටුණා උන්වහන්සේ වටහා ගත්තා. නමුත් විස්තර වශයෙන් දේශනාව නැහැ. ඔන්න විස්තර වශයෙන් තියෙනවා. දැන් කොහොමද වැටුනේ කියලා දැන් භාග්‍යතුන් වහන්සේ වදාළ දේ ගැන එයාට මාළුක්‍ය පුත්ත ස්වාමීන් වහන්සේ වටහා ගත්තු ආකාරයෙන් ආයේ භාග්‍යතුන් වහන්සේට කියන ඕයි කිව්වේ මෙහෙම නේද කියලා. තේරුණාද? දැන් අපිට සමහරක් මොකක් හරි ගැන්නුවොත් හරි පොඩ්ඩක් ඉන්න. දැන් ඔය කියන්නේ මෙහෙම නේද කියලා අහන්නනේ අපි. ආන් ඒ වගේ මාළුක්‍ය පුත්ත ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට වැටුණා ඔය කියන්නේ මෙහෙම නේද කියලා. එතකොට කියනවා රූපං දිස්වා සති මුට්ටා පිය රූපං මනසි පිය නිමිත්තං මනසි කරෝති. රූපං දිස්වා සති මුට්ටා. දැන් රූප බලන රූපය දකින්නවා කියන හැබැයි සති මුට්ටා සිහියෙන් නෙමෙයි කියනවා. කවුරු වගේද? අපි වගේ නේ. රූපය දකින්නවා කියනවා සිහි මුලා වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ රූපේ තියෙන පිය නිමිත්තන් මානසිකරෝති. ඒ රූපේ තියෙන ප්‍රිය නිමිති හිතන්න පටන් ගන්නවා අපි. දෙන්න අපි වාහනයක් දැක්කම බොඩි හොඳයි, ලයිට් හොඳයි ආ ටයර් හොඳයි එහෙම පිය නිමිති ගන්නවනේ නේ ආ එතකොට ඒක පිය නිමිති මානසිකරෝති පිය නිමිති මානසිකරෝති දැන් මේ කියන්නේ මේ මේ කොඩියක් කියලා අවබෝධ කරගන්න පුළුවන්ද පුළුවන්ද මේක කොයි කාරී තාප්පෙක සුදු කුණු ටිකක් ගාලා කරගන්න පුළුවන් එකද මේක මුගක් හරි කලයක් අරගෙන වඩේ ගැප්පල කරන්න පුළුවන් එකද බෑ මේක බුදුසසුනේ බැබලේවා කියලා පාලන් කොටිය එල්ලුවට කර හරියන්නේ නැහැ මේක තමයි සත්‍යනි ඔන්න බලන්න රූපන් දිස්වා සති මුට්ටා පිය නිමිත්ත මානසිකවති මේ සිහි මුලා වෙලා රූපය දැක්කයි පස්සේ ඒකේ ප්‍රිය නිමිති හිතන්න පටන් ගන්නවා සාරත් චිත්තෝ වේදේති එතකොට බැඳුණු සිතින් තමයි ඒක විඳින්නේ දෙන්නද තංච අජ්ජෝ සහය තිට්ඨති මේ සිහි මුලා වෙලා ප්‍රිය නිමිති හිත හිතා බැඳුණු සිතින් විඳින්න පටන් ගත්තම තංච අජ්ජෝ සහය තිට්ඨති ඒක හිත දැස ගන්නවා දෙන්න තස්ස වඩන්ති වේදනා අන්න එතකොට ඒකේ බැසගත්තයි පස්සේ ඒකට අනුව සැප දුක් උපේක්ෂා වේදනා හට ගන්නවා දැන් මොන සිහිය නැතුව රූපේ දැක්කා දැකපු ගමන් ආ ලස්සනයි කියලා මේක අඳුනගත්තා මානසිකාරය කරා කරයි පස්සේ මොකද වෙන්නේ ඒකේ ඔන්න හිත බැඳිලා ගියා සාරත්ත චිත්තෝ වේදේති බැඳිච්ච හිතෙන් මේක විඳින්න පටන් ගත්තා තංජ අජෝසාය තිට්ඨති ඔන්නේ රූපේ බැසගත්තා තස්ස වඩන්ති වේදනා දැන් මේක බැසගත්තයි පස්සේ අපි ආයේ නොබලයිද නෑ ආයේ බලනවා ආයේ බලනවා එතකොට තස්ස වඩන්ති වේදනා එතකොට ආයේ ස්පර්ශයෙන් සිද්ධ වෙනවා ස්පර්ශය කියපුවම දැන් තේරෙන්න ඕන කරුණු තුනක එකතු වෙනවා ආයේ ස්පර්ශයෙන් සිද්ධ වෙනවා ස්පර්ශයෙන් සිද්ධ වෙන තාක් මොකද වෙන්නේ විඳින්න ලැබෙනවා අනේක රූප සම්භව ඒ අනේක රූප අල්ලගෙන විඳීමක් ලැබෙනවා අභිජ්ජාච විහෙසාච චිත්ත මස්සූපහඤ්ඤති අභිජ්ජාච කියන්නේ දැඩි ලෝභය හට ගන්නවා විහෙසාචය කියන්නේ වෙහෙස හට ගන්නවා දැන් සිත මොකකවත් බැඳෙන්නේ නැතුව තියෙනවනම් වෙහෙසක් නැහැ මොකක හරි බැඳිච්ච එක තමයි නිතර නිතර සිහි වෙන්නේ ඒක වෙහෙසයි හිත සංවර නැහැ හිතට හොඳට තේරෙනවා ඉතින් මොකකට හරි බැඳිලා ගියයි පස්සේ හිතට නිවන නැහැ නිදහසක් නැහැ ඒකමයි මතක් වෙන්නේ සමහර සින්දු තියෙනවා ඒකට බැඳිලා ගියයි පස්සේ කොච්චරවත් රෙකෝඩරේ දැම්මා වගේ ඔළුවේ වැඩ කරනවා කොච්චරවත් වැඩ කරනවා සමහරලාට එතන මොන වාදයක්ද මේක නවතින්නේ නැහැ කියලා එහෙනම් මම කියන එක නැද්ද තියෙනවා දන්නේම නැහැ මුලේ ඉඳන් අකට මුණනවා ආයේ මේ ආයේ රිවයින් කරලා දාන්න ඕනේ නැහැ ආයෙ මුලින් ඉඳන් වැඩ කරනවා ආයෙ වැඩ කරනවා අන්න විහේ සාචය කියන්නේ ඒක බැඳිලා ගියයි පස්සේ විහෙසයි කියනවා විහේ සාචය අභිජ්ජාච බැඳි දැඩි ලෝභය හට අරගෙන විහේ සාචය චිත්ත මස්සූපහඤ්ඤති සිත පෙලෙන්න පටන් ගන්නවා කියනවා මේකේ ඒවං ආචිනතෝ දුක්ඛං ආරාම නිබ්බාන නිබ්බාන වූච්චති ඔය විදිහට රැස් කරන්නේ දුක කියනවා මොකද්ද රැස් කරන දුක සංකිටේ පංච උපාදාන කන්දා දුක්ඛ අර විදිහට රූපේ හිතත් මං කලින් කිව්වනේ ඇහෙන් බැලුවත් හටගන්නේ පහක් කනෙන් ඇහුවත් හටගන්නේ පහක් පංච උපාදානස්කන්ධය ඔය විදිහට මෙයා නාසයෙන් විඳපු දේ සිහි කරද්දී, දිවෙන් රස විඳපු දේ සිහි කරද්දී, කයින් පාස ලබපු දේ සිහි කරද්දී, ඉතින් හිතන දේ සිහි කරන හැම මොහොතකම ආරා මේ ඒවන් ආචිලතෝ දුක්ඛ, දුක රැස් කරනවා කියන දුක මොකද්ද? පංච උපාදානස්කන්ධය ආය ආය උපත්වනවා. ඔහොම උපද්දවද්දී ඒවන් ආචිනතෝ දුක්ඛ, මේ විදිහට දුක රැස් කරද්දී ආරා නිබ්බාන්ති උච්චති, නිබ්බානං උච්චති, නිවනින් ඈත් වුණා කියලා. නිවන තමයි මොකද්ද අර කලින් කිව්වේ? ඒසේ ඒසේ වන්තෝ දුක්ඛසති. දැක්කෝ දැක්ක විතරක් කියලා තියාගෙන ඉන්න පුළුවන් නම් ඔන්න උඹ එතන ඒකෙන් පවතින්නේ නැහැ කිව්වා. මේ වචනේ හොඳට මතක තියාගන්න. නුඹ එතන නැහැ නෙමෙයි, නුඹ එයින් පවතින්නේ නැහැ. මොකද්ද වචනේ? එයින් පවතින්නේ නැහැ. එතකොට එයින් පවතින්නේ නැත්තම් නුඹ එතන නැහැ. ඊට පස්සේ කියන්නේ නුඹ එතන නැහැ. නුඹ එතන නැත්නම් මෙතන නැහැ, වෙන තැනකත් නැහැ, ඒ අතරෙත් නැහැ. ඕක තමාගේ නොදුකේ කෙලවර. එතකොට මේ කියන්නේ කෙලවරක් නැතිව ආය ආය රැස් වෙන හැටි. මේ රූපන් දිස්වා සති මුට්ට පිය නිමිත්තන් මනසිකරෝති, ප්‍රිය නිමිති සිහි කරනවා. සාරත්ත චිත්තෝ වේදේති, බැඳින ගිය සිතින් තමයි විඳවන්නේ. තංච අජ්ජෝසය තිට්ටති, ඒකේ බැස ගන්න. බැසගත්තයි පස්සේ ආය ආය තස්ස වටන්ති වේදන, ආය ආය අරක පස් පරස කරද්දි වේදනාව හට ගන්නවා. වේදනාව විතරද නෑ, මම කලින් කිව්වේ මේවා වෙන් කරන්න බෑ. සංඥා චේතනා විඥාන ඔක්කොම හට ගන්නවා. අනේක රූප සම්භව සියලු ඒ රූප ගැන අදහස් ඇති වෙනවා. අභිජ්ජාච දැඩි ලෝභය උපදිනවා. විහෙසාච විහෙස ඇති වෙනවා. චිත්තම සූපහඤ්ඤති සිතේකින් පෙලෙන්න පටන් ගන්නවා. ඒවන් ආචිනතෝ දුක්ඛං, ඔය විදිහට දුක රැස් කරද්දී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික ආය ආය රැස් කරද්දී උපදවද්දී ආරා නිබ්බාණං උච්චති, නිවනින් ඈත් වුණා කියනවා. එතකොට මාළික පුත් සායනාච ඔය විදිහටම කන නාසය දිවකය මනස පිළිබඳව දේශනා කරනවා. ධම්ම ඥායිතා සති මුට්ට සිතින් අපි ඔන්න හිතුවිලි හිතන. හැබැයි ඒ සිතුවිලි හිතන්නේ හොඳ සිහියෙන් නෙමෙයි. අපි සිතුවිලි හිතන්නේ නැද්ද? හිතනවා. අපි කොච්චරවත් රැස් කරගන්නවා, ඊට පස්සේ පැත්තකට වෙලා අර හරක් කරන වැඩේ තමයි කරන්නේ. හරක් මොකද කරන්නේ? හොඳට කාලා කාලා ගිහිල්ලා පැත්තෙන් ඉඳගත්තා. වමාර වමාර ආයි ආයි කනවා. අපි කරන්නේ දෙයක් තමයි. ඔක්කොම ටික බලාගෙන ගිහිල්ලා අරක දැක්කා, මේක මට කිව්වා, මට මෙහෙම කිව්වා, ඈ අතන මෙහෙම රස ලැබුවා කිකේ. ඒ ටික වමාර වමාර අරු කනවා. එතකොට ඒ තමයි මේ කියන්නේ ධම්ම ඥායිත්වා සති මුට්ට. සිතුවිලි පහල කරනවා කියනවා සිහියෙන් නෙමෙයි. සිහියෙන් පහල කරනවා නම් ඔන්න හොරා පැන්න කියලා අඳුර ගන්නවා. දැන් ගෙට හොරෙක් පැන්නොත් එහෙම මොකද්ද කරන්න තියෙන්නේ? ඈ ඒකෝ ගන්නනේ නේ. පැන්න කියලා ගන්නෙ නැත්තම් සිහිය නැත්තම් ඒකත් ඔහේ ඉන්නවා නේ. ආන් එතකොට සිතෙන් සිතුවිලි හිතනවා කියනවා සිහිය නැහැ කියනවා. ඒ සිතුවිලි වල තියෙන ප්‍රිය නිමිති සිහි කරනවා. දැන් බැනපු එකත් සිහි කරත් පින්නන්නේ ප්‍රිය නිමිති තමයි සිහි කරන්නේ. අයියා ප්‍රිය නම් දාලා එන්න එපා. අරන් ආවෙ මොකටද? අප්‍රිය දේවල් ඕගොල්ලෝ දාලා එනවද අරන් එනවද? දාලා එනවනේ. එතකොට බැනපු එක අරන් ආවෙ මොකක් නිසාද? ප්‍රිය නිසා. මෙන්න තමම්ම අරන් ඇවිල්ලා තමම්ම විඳවනවා. අපේ පින්වත්නි මේක අවිද්‍යාව කියන්නේ මේකට තමයි. අවිද්‍යාව කියන්නේ දැඩි අඳුරටනේ. භාග්‍යවතුන් වහන්සේ උපමා කළේ ඒකයි. අඳුරේ ඉන්න කෙනාට අරන් ආරි මොකද්ද කියලාවත් පේන්නේ නැහැ. තේන්නවද කියන එක? ඉතින් අපිම මේකේ අර මේ ගැටේ ගාගෙන අපිම ගැටේ වැරදු වටේ යර්ති කර්ති ගැටේ ලියන්න හොයනවා. ගහලා තියෙන්නම අපි. කොනක් අපිම ආංගල. එහෙම එකක් තියෙන මේ කොනක් පොටක් හොයාගන්න තමයි මේ දේශනා තියෙන්නේ. ඊගාවට දේශනා කරනවා හිතිනුත් හිතලා කරන්න ඒ ටිකමයි. සිහිය නැතුව ප්‍රිය නිමිත සිහි කරනවා. සාරත් චිත්තෝ වේදේති බැඳුණු සිතින් තමයි ඊට පස්සේ දින්න තියෙන්නේ ඒකෙන් බැස ගන්නවා. බැසගත්තයි පස්සේ ඒක අනුහායි වේදනා සංඥා චේතනා කොහොම හට ගන්නවා. අනේක ධම්ම සම්භව. ඒක පවත්තද්දි දැන් හිතුවත් හිතුව විතරක් නෙමෙයිනේ. දැන් ඒක දිගේ අල්ලගෙන අල්ලගෙන යනවා. දැන් තව තව සිතුවිලි ඒකත් එක්ක තව තව පහළ වෙනවා. අභිජ්ජාච දැනි ලෝභේ වෙහෙසින් මේ සිත පෙළෙනවා. ওই විදිහට ඒවම ආචින්තෝ දුක්ඛං ওই විදිහට දුක රැස් කරද්දි ආරා නිබ්බානන්ති උච්චති. නිවනින් ඈත්තුනා කියලා කියනවා. දැන් මේ භාග්‍යතුන් වහන්සේට කවුද මේ කියන්නේ? මාළික පුත්තු සාහිණන්ත කියන ඔය කියපු එක අර දිට්ඨේ දිට්ඨමත් නම් භවිෂ්‍යති ආදිවසේ කියපු එක මට උමයි වැටුනේ කියනවා. දැන් මේක භාගයට අහගත්තුවයි කියන්නේ කරන්නේ මොකද්ද? මේ දේශනාව මෙහෙම අධ්‍යයනය නොකරපු කෙනා මොකද කරන්නේ? දැක්කොත් දැක්කා විතරයි. ඔන්න එතකොට හිතෙනවා ඒක තමයි භවනාව කියලා. දෙන්න අම්බි ඉතලි ගොඩ දෙයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න දැක්කා දැක්කා දැක්කා කිකි. සද්දයක් ඇහුනම ඔන්න ඇහුණා ඇහුණා ඇහුණා ඇහුණා කිකි ඉන්නවා. එහෙම හිටියා කියලා මේක ඇතුලේ වැඩ කෙරෙන වැඩ පිළිවෙල පේන්නේ නැහැ. ඔබ එයින් හටගනී කියන එක පේන්නේ නැහැ. ඔබ එයින් හටගන්නවා කියන එක දැනගන්න මේ සියලුම කාරණා තමන්ගේ බෞද්ධිතභාවයේ බලපාන. ඒකට තමයි කියන්නේ ධර්මය අහන්න ආරීකාන්තේ නිරන්තරයෙන් කැමති වෙන්න කියන. ඊගාට භාග්‍යතුන් වහන්සේට දේශනා කරනවා ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ නසෝ රාජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතු නසෝ රාජ්‍යති රූපේසු ඒ යම් කෙනේ සෝ කියන්නේ කෙනෙක් ඔහු නසෝ රාජ්‍යති රූපේසු එයා රූපෙට බඳින්නේ නැහැ. රූපං දිස්වා පතිස්සතු රූපේ දැකපු ගමන් සිහිය පිටවා ගන්නවා. විරත් චිත්තෝ වේදේති එයා එතකොට ඇලුණු සිතින් නෙමේ අතන කලින් කිව්වේ සාරත් චිත්තෝ වේදේති. මේක දැන් සිහිය පිටවාගෙනයි බලන්නේ. සිහිය පිහිටුවාගෙන බලද්දී එයා ඉන්නේ ධර්මයේ තුල සතර සතිපට්ඨානයේ තුල. එතකොට එයාට ඇලීම නෙමේ පේන්නේ. ඔන්න ඇහැ හටගත්තා. ඔන්න රූපය හටගත්තා. ඔන්න ඇහැයි රූපය නිසා විඥානය හටගත්තා. මෙයා දැන් සිහියෙන් ඉන්නේ. සිහියෙන් ඉඳදී ධර්මතාවය දකින්නේ. ධර්මතාවයේ තමන් ඉගෙනගෙන තියෙන්න ඕන. චින්තාමය ප්‍රඥාවෙන් විමසලා තියෙන්න ඕන. ඊගාවට යථාභූත ඥානයක් ඇදෙට දැන් දකින්න උත්සාහ කරන්න ඕන. දැනගෙන ඉන්න ඕන. විමසලා තියෙන්න ඕන. එපමණකින් සාර්ථක නෑ. ඒක මේ මොහොතේ සිද්ධ වෙද්දී ඒක දකින්න පටන් ගන්න. තේරුණාද? දැන් අපිට වෙඩි තියන්නේ මෙහෙමයි කියලා ඉගෙන ගත හැකි. සටන කරන්නේ මෙහෙමයි කියලා. සටනට ගියයි පස්සේ අර දැනුම තියෙන්න ඕන, දැනගෙන ඉන්න ඕන මෙහෙම මෙහෙමයි සටන කරන්න කියලා. ඒක පුහුණු කරලා හොඳට ගලපාගෙන තියෙන්නත් ඕන දැන් සටන කරන්නත් ඕන. එහෙනම් පොතින් විතර දැන් අපි මේ ඩ්‍රයිවිං උත් එහෙමයි. පොතින් විතර ඉගෙනගෙන හරියන්නේ නෑ දැන් මේ යන මොහොතේ කරගෙන යන්නත් ඕන. ඒ වගේ ඔන්න සිහියෙන් ඉඳගෙන එතකොට එයා ඒ ධර්මතාවයේ තමයි සිහිය හිත තියෙන්නේ. ආන් එතකොට විරත් චිත්තෝ වේදේති. සාරත් චිත්තෝ නෙමේ. ඇලිලා විඳින්නේ නෑ කියනවා. දුරස් වෙලා විඳින්නේ. දෙන්නේ දැන් අපි හිතමු හොරෙක් ඉන්නවා. අපි දන්නේ නෑ මේක හොරා කියලා උත්තුකාරයා කියලා. නමුත් ටික දවසක් යද්දී අඳුන ගන්නවා මෙන්න උත්තුකාරයෙක් මේ අපිත් එක්ක ඉන්නේ කියලා. ඉස්සර දැකපු ගමන් ආහාලෝ කියලා ගෙල්ල පිටට තට්ටුවක් දාලා කරටප්පු දාලා එහෙම කරහුවයි කරපු කෙනා අඳුන ගත්තයි පස්සේ මොකද කරන්නේ? මේ ඉන්නේ කියලා දැන් ඔන්න බලාගෙන ඉන්නවා. දැන් කරට අත දාන්න තට්ටු දාන්න යන්නේ නැහැ. හලෝ කිව්වත් පොට්ටක් හිමීට කතා කරලා පැත්තකට වුණා. දැන් මෙයා විමසිල්ලෙන් බලන් ඉන්නේ. අන්න එතකොට අර බැහැගෙන නෙමෙයි දකින්නේ. තේරෙනද? ඒ වගේ විරත් චිත්තෝ වේදේති. අරකෙ මේ බැඳෙන්නේ නැතුව විඳිනවා කියන. තංච නාජෝසාය තිට්ඨති. එතකොට ඒක බැස ගන්න එතකොට ඒක මෙහෙන්නේ නැහැ කියනවා. යතස් පස්සතු රූපං සේවතෝ චාපි වේදනා. එතකොට රූපේ සේවනය කරනවා කියනවා. විදීම දැනගන්නවා කියනවා. හැබැයි අර කලින් වගේ දුක රැස් වෙන්නේ කීයති නොපජියති. කීයති කියන්නේ ඡය වෙනවා. හටගත්තු යමක් තියනවාද බැඳීමක් ඒක ඡේදෙවි යනවා කියන මේ දකින්න ක්‍රමයට ඡේදෙන්නේ නැද්ද? ඡේද වෙනවා. කීයති ඡේද වෙනවා කියන නොපජියති රැස් වෙන්නේ නැහැ කියන. කලින් මොකද වුනේ? රැස් වුණා. මේ ඒවන් ආචිනතෝ. ආචිනතෝ කියන්නේ මේ විදිහට දුක රැස් කරනවා. මෙතන තියෙන්නේ පචියති පචියතු රැස් කරගන්නේ නැහැ කියන. ඒවං සෝ චරති සතෝ. ඔය විදියට ඔහු ඒවං ඔය විදියට සෝ ඔහු චරති සතෝ සිහියෙන් හැසිරෙද්දී ඒවං අපචිනතෝ දුක්ඛ. රැදුක රැස් කරන්නේ නැහැ කියන. එතකොට ඔහු අපචිනතෝ කියන්නේ රැස් කරන්න නැවෙන්නේ මේ බැහැර කරනවා කියනවා. ඒවන් අපචිනතෝ දුක්ඛං. මේ ඔය විදිහට දුක බැහැර කරනකොට. බැහැර කරනකොට කියන්නේ පින්හන්නේ දැන් අර රූපෙට බැඳුනේ නැත්තම් ආයි ආයි බල බල හැරි හැරි දඟලන්න දෙයක් තියනවද? නෑ. එතනින් වැඩේ ඉවර වෙනවා යකි. එයාට ආයි ඒක ගැන දෙසරයක් හැරිලා බලන්න දෙයක් ඒක පවත්වාගෙන යන්න දෙයක් අර මං කිව්ව කලින් වචනේ. එයින් පවතින දෙයක් එයාට ඉතුරු වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේ වචනේ. මං ආයිත් කියන්නේ එයින් පවතින්නේ නැහැ එන්න. අතෙන් සිද්ධුුනේ මොකද්ද? ඔබ එයින් පැවතුනා. මේ විදිහට එයින් පවතින්නේ නැත්නම් අර ටික රැස් වෙන්නේ නැහැ. මොන ටිකද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධය රැස් වෙන්නේ නැහැ. ඒ විදිහට ඒවන් අපජීවිතෝ දුක්ඛං. එතකොට අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධය රැස් වෙන්න නොදී බැහැර කරති. සාන්තිකේ නිබ්බානං උච්චති. ආ නිවන ළඟයි කියනවා. කවුද? ඒ විදිහට කරන කෙනා. මේක එනම් සුළුපට වෙදද නෑ. හැබැයි මේක අමාරුත් නෑ පින්වත්. මේක හොඳට ඉගෙනගෙන මේක නුවණින් විමසලා තමන්ට වෙලාව ලැබෙන විදිහට මේක හිමීට ටෙස්ට් කරලා බලන්න තියෙනවා. තමන්ගේ අපි කොච්චරවත් මේ වැඩක් නැති වෙලාවට නොයේ කුතුහල්පල් කල්පනා කර කර ඉන්නවනේ නේද? අකොච්චිමන් අජිමන් අහාසිමේ ගීකී කල්පනා කර කර ඉන්නේ. මට බැරි නෑ, මට ගැහුවය, මගේ දේ පැහැර ගත්තය, මට හීට් එකක් දුන්නය, අතෙන්ට ගියා නම් හොඳය, මෙතෙන්ට ගියා නම් හොඳයි කියෝයි ලෝකෙ වටේ කැරකි කැරකි යන්නේ හිත හිත. කිසි කමකට නැතිව දැක දැක බල බල නම් මේ ටික කරගන්නවා ඔය පැත්තකින් ඉඳගත් වෙලාවක අන්නට දෙස් දෙතියා ඉන්නේ නැතිව තමන්න සිතක් වෙනවා. ඉතින් මේක හරියට ඉගෙනගෙන මේකට ඉතින් නිතර නිතර කල්යාණමි. දැන් මේක ඔබට මෙතනින් අහපු කොමනින් වැටේයි කියලා මම කියන්නේ නැහැ. එතකොට මේ කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන්න ඕනේ. දැන් මේ තියෙන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ තමයි. කල්යාණ මිත්‍රයෝ ගෙදෙට්ට වඩින්න තින්ද ඔබ මෙතෙන්ට ආවා. මේ තියෙන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ තමයි. ඒ කල්යාණ මිත්‍රයන් තුලේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය ලබන්න ඕන. ඊගාවට තියෙන්නේ යෝනිසෝ මනසිකාරයේ දෙන්න ඕන. ඒ ආපු ධර්මයට අනුව හිතන්න පටන් ගන්න ඕන. ඉතින් මේ හිතන්න පුළුවන් පුළුවන් හිතන්න ලේසි වෙන විදිහට පුළුවන් තරම් බබාට වගේ තමයි මේ කියලා දෙන්නේ. මේ කොච්චර කිව්වද නේ? උපමා අරගෙන උදාහරණ අරගෙන. එතකොට මේක චුට්ටක් මේ කොණක් පොට අල්ල ගන්න ඕන. නැත්තම් දැක්කා දැක්කා කී කියා හිටියට අනිත්‍යයි අනිත්‍යයි කී කියා හිටියට යථාර්ථයක් අවබෝධ වෙන්නේ නැහැ. එතකොට තමන්ට පුළුවන් වෙනවා මේ ගමන තමන්ට යන්න. මේ ගමන තමන් යනවා මිස කවුරුවත් අරන් යන්නේ නැහැ. ඉතින් මේ මාළුක්‍ය පුත් ස්වාමීන් වහන්සේ හිතේ ඇති වෙන ධර්මතා ඇසේ වගේම කන නාසය දිවකය ගැන කියලා හිතත් ඕමයි කියනවා. සිහිය පිහිටුවාගෙන උහු මනසින් අරමුණක් සිතලා ඒ අරමුණ වලට ඇලෙන්නේ නැහැ කියලා. නොයනුණු සිතින් කියනවා විඳින්නේ. ඇයි යට ඇලෙන්න විදිහක් නැහැ. එයා දකින්නේ ධර්මතාවය. ඒ ධර්මතාවය කිය දකින්නවා කියන්නේ එයා ඉන්නේ දැන් මේ පැත්තෙන් කල්පනා කරනවා නේද? එයා ඉන්නේ ධම්මානුපස්සනාව තුළ. සතර සතිපට්ඨානයේ අවසාන අංගෙ ධම්මානුපස්සනාව. එතකොට යාට ඒක ගැන සිහිය පවත්තද්දී ආය ඇලෙන සිටිවිලි පවත්තන්න විදිහක් නැහැ. එතකොට නොයලුණු සිත අරමුණු වලට ඇලෙන්නේ නැහැ කියනවා. නොයලුණු සිතුනුයි විඳින්නේ කියනවා. ඒක බැසගන්නේ නැහැ කියනවා හිත. යම් මායරකින් ඔහු අරමුණ සිතනවාද විඳීම සේවනය කරනවාද එතකොට ඒක සිටිවිල්ල පහල කරනකොට ගෙවිලා යනවා කියනවා. මොකද්ද ගෙවෙන්නේ? පංච උපාදානස්කන්ධේ ගෙවෙනවා කියනවා. රැස්ෙන්නේ නැහැ කියනවා. කලින් ගුණේ හිතන්න රැස්ුණා. දැන් මේක වෙන්නේ හිතද්දී ගෙවෙනවා රැස් වෙන්නේ නැහැ කියනවා. ඔය විදියට උ සිහියෙන් ඇසිරෙද්දී ඒවංසෝ චරති සතෝ ඔය විදියට සිහියෙන් ඇසිරෙද්දී ඒවං අපචිතනුතෝ දුක්ඛ දුක බැහැර ගන්නවා කියනවා. සම්තිකේ නිබ්බානන්ති උච්චති. දැන් ස්වාමී මාළුක්‍ය පුත් ස්වාමීන් වහන්සේ තේරුණා මට කියලා ඉවරලා හටගත්තු මේ දුක හටගන්න හැටිත් මේ විදිහට තේරුණා කියලා. දුක නැති වෙච්ච හැටිත් මේ විදිහට තේරුණා කියලා භාග්‍යතුන් වහන්සේට කීවා. භාග්‍යතුන් වහන්සේ වදාළා සාදු සාතු මාළුක්‍ය පුත්. ඕක ඔය විදිහටමයි තේරුම් ගන්න තියෙන්නේ කියලා මේ තියෙන පින්හනි ගාත ටිකක් මේ රූපං දිස්වා සති මුණ්ඩා පියරූපං මනසිකරෝතෝ. ඒ විදිහට ඒ ගාථා 12කින් තමයි මාළික බුත් ස්වාමීන් වහන්සේ මේ ආයතන 6 මුල් කරගෙන දුක රැස් වෙන හැටි දුක බැහැර වෙන හැටි මේ කීවේ. ඒ ගාථා 12ම නැවත සරයා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මාළික පුත්තෝ කොහොමම තමයි කියලා ඒ 12ම ආයේ දේශනා කරනවා. මාළික පුත්ත ස්වාමීන් වහන්සේ බොහෝම සතුටින් මේ දේශනාව පිළිගරගෙන ඔන්න භාග්‍යතුන් වහන්සේට ආදරෙන් වන්දනා කළා, පැදකුණු කළා. මෙයා උදකලාවේ අප්‍රමාදීව වාසය කරන්න කැමතුනේ. මේ දේශනාව ඉගෙනගෙන උදකලාවේ අප්‍රමාදීව වාසය කරන්න පිටත් වුණා කියලා. නොබෝ කලකින්ම යම් අරමුණක් පිණිස ගිහිගේ අතහැරලා පැවිදි වුණාද ඒ අරමුණවන අමා මහ නිවන සාක්ෂාත් කරා කියන්නේ. කීනා ජාති ගුසිතම් බ්‍රහ්මචර්යම් කතං කරණීය. ජා ඉපදීම ජය වුණ බඹසර වාසයේ සම්පූර්ණ කර කතං කරණීය කළ යුතු දේ කළා. නාපරං ඉත්තායාති අභඤ්ඤාසි. ආයෙ මට තවත් කරන්න දෙයක් නැහැ කියලා අවබෝධ කරා කියලා. අඤ්ඤතරෝච පනායස්මා මාල්කි පුත්තෝ අරහතං මහෞසීති. මේ රහතුන් අතර අඤ්ඤතරේ තවත් කෙනෙක් බවට මාළුක්‍ය බුද්ධ ස්වාමීන් වහන්සේ පත් වුණා මේ ගෞතම බුද්ධ ශාසනයේ පිලිසන්න ලැබුවා. ඉතින් මේ පින්වත් සෑයන් සියලු දෙනාට මේ ගෞතම ශාසනය තුල දුක කෙලවර කරගන්නට දුක බැහැර කරන්නට වාසනාව උදා වේවා.